සමහරලාට මේ මැතිවරණයෙන් පස්සේ සංධානයේ සමහර දේශපාලන පක්ෂ තමන්ගේ මතයන් ප්‍රකාශ කරන පුවත්පත් සාකච්ඡා තියෙනවා. සමහරට රැලි සංවිධානය කරන. හැබැයි ඒවා එක්සත් ජනතා නිදහස් සංධානයේ හැටියට සංවිධානය කරපු ඒවා නෙවෙයි. ඒවා ඒ දේශපාලන පක්ෂ වලට සංධානය තුල තිබෙන නිදහසත් එක්ක ඒ අය තමන්ගේ මතය ප්‍රකාශ කිරීම සඳහා යොදාගත්ත ක්‍රියාදාමයක් කියන එක මෙහිදී මම සඳහන් කර යුතුව තිබෙනවා. විශේෂයෙන්ම සංධානයේ පදනම් වෙලා තින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයි කියන කාරණය අපි හැම විටම සිහියේ තබාගත තමයි කටයුතු කළ යුතු වන්නේ. ඒ වගේම අපිට හිටපු ජනාධිපතිතුමන්ගේ ජනාධිපතිතුමියගේ ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමාගේ ආශිර්වාදය තියෙනවා අපේ දේශපාලන වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්නේ. ඒ හැම එකේම ඉලක්කය ඒ බහුතර බලය ලබා ගැනීම තමයි ඉලක්ක කරගෙන දේශපාලන වැඩපිළිවෙල යන්නේ.